වෙන අන්දයක් ලැබේයයි අපේක්ෂාවට නොයන්න, වෙනාන් ක්‍රියාවලියක් ඇතයයි අපේක්ෂාවට නොයන්න, අතහරින්න. උපත, පැවැත්ම සහ මරණය අතහරින්න. මරණය අල්ලගත්ත ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර ඔබ මරණය අත්හර කෙනෙක් බවට පත්වන්න. මරණය අත්හරින්න, මැරෙන හැම දෙයක්ම අත්හරින්න, මරණය අත්හරින්න. ඔබ අත්හල කෙනෙක් නොවේ, ඔබ සැබවින්ම අත්හල විට. අත්හල බවවත් දන්නේ නැත. අත්හල බවවත් හඳුනන්නේ නැත. ඒ අවස්ථාවට පත්වන්න. අතහැරිය බවවත් හඳුනන්නේ නැත. බලාපොරොත්තුවකින් තොරව අතහැරීම. අපේක්ෂාවකින් තොරව අත්හරින්න. අනග්ගහිත චිත්තෝ ධානම් දේති. අතහැරීම ග්‍රහණයෙන් තොරව සිදු කරන්න. වම් අතින් දෙන දේ දකුණු අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව දකුණු අතින් දෙන දේ වම් අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව ස්වරූපයක් හෝ ග්‍රහණය නොකරන්න.

සබාධම යනු වෙන කෙනෙක් නොවේ ඔබමයි. අල්ලා දෙවියන් යනුද, ගෝට් යනුද, මහා බ්‍රහ්මයන් යනුද, ස්වභාව දහම යනුද, සක්‍ර දේවේන්ද්‍රයා යනුද ඔබමයි. සකස් කරන ලද දෙවියා මේ සියලුම සමාජයේ යම් යම් වහරවල් සංස්කෘතයන් තුළ, රටවල් තුළ, භාෂාවන් තුළ ඇති වෙච්ච වහරක්. මේ භාෂාවේ වෙනස්කම් නිසා ඒ ආමන්ත්‍රණය තුළින් අඟවන ස්වභාව ධර්මයේ කිසිදු වෙනසක් නැත. එකයි, පොල්වලට පොල් කේවත් කොකනට් කේවත් ඒක එහෙම තමයි. වතුර කිව්වත් වෝටර් කිව්වත් එකයිනේ, ස්වභාවික తత్వේ එකයි. ඒ නිසා මේ කුමන ආමන්ත්‍රණයක් කළද ස්වභාවික తత్వේ එකයි. ඒක වෙනස් වෙන්න බෑ. ඉතින් මේක තේරුම් ගත්තේ නැති අඥාන සමාජය තුල තමයි මතවාද ගස්ටන. අඥානයා වෛරයෙන් පිරিলা, අඥානයා කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි. එයාට අඥානය කියන්නේ ප්‍රඥාවන්තයා කියන්නේ සංසුන් කෙනෙක්. අධ්‍යාත්මික සංසුන්කමක් ඇති කෙනෙක්. එයා තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම කුහකකම් නැහැ. එයා සාන්තයි. එයාගේ හිත බොහොම ප්‍රණීතයි. කැළඹෙන ස්වභාවයක් නැහැ. සාධාරණ යුක්ති සහගත සත්‍යවාදී පුද්ගලයා ළඟ අධ්‍යාත්මික කැළඹුණු ස්වභාවයක් නැහැ. එහෙමනම් ඔබත් ප්‍රඥාවන්තයෙක්ද? උසස් මිනිසෙක්ද? දෙවියන් අතර හා ඔබ අතර තිබූ දුරස්ත භාවයේ දුරු කළ කෙනෙක්ද? ඒ නිසා තමයි මම ප්‍රකාශ කරන්නේ, මම ලොව මවා පෑ දෙවිවරු නිතරම මුණ ගැහෙනවා කියලා. දෙවියන් අතර හා මා අතර තිබුණු දුරස්ත භාවය පුජ්‍යලත්වයේ දුරු කිරීමෙන් නැති කළා. පුජ්‍යලත්වයේ දුරු වීම සමග දෙවියන් හා එක් වුණා. ඒ කියන්නේ දෙවියන්ට ඇස් දෙකක්, කනක්, බඩක්, නාහයක්, කකුල් දෙකක්, අත් දෙකක් නැත. ඒ නිසා දෙවියෝ නිර්මාණය කරන්න බෑ. දෙවියෝ චිත්‍රයට අඳින්න බෑ. දෙවියෝ ඉන්න තැනක් නැහැ. දෙවියෝ හැම තැනම ඉන්නවයි කියන්නත් බෑ. හැමතැනම ස්වභාව දහම, හැමතැනම නැහැ කියන්නත් බෑ. ඒ පුජ්‍යල වහර හිරට ඉර දෙයියෝ, සඳට සඳ දෙයියෝ, වාතයට වාදෙයියෝ, වලාකුළු වලට වලාහක දෙයියෝ, විශ්වයට නිල් අහසට නිල් පාටින් විෂ්ණු දෙයියෝ. නේ විෂ්ණු දෙවියෝ දැක්කේ නැත්නම් ඔය අහස දිහා බලන්න නිල් පාටයි විෂ්ණු දෙවියෝ විශ්වය. ගෝඩ් කියලා කියන්නේ හිස් අවකාශයට, අල්ලාහ කියන්නේ හිස් අවකාශයට. ඔවුන් හිස් අවකාශය කෑගසමින් යදෙලා නෙමේ ලබා ගන්න තියෙන්නේ, ධර්මානුකූලව මෙනෙහි කිරීමෙන්, අවබෝධ කර ගැනීම, ප්‍රඥාවෙන්. ඒක ඇද්දට එන්නේ, මේක මට එන්න ඕනේ කියලා හිම වෙන්නේ නැහැ. ඔව්, මේ හිස් අවකාශයේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රේෂ්ඨයි කියූපමණින් ඔබ තුළට පැමිණෙන්නේ නැහැ. ඒක ලබා ගන්න ඕන අපූර්ව ආකාරයකින්, ක්‍රමවේදයකින්. දෙවියන් ශ්‍රේෂ්ඨයි කියූ පමණින් අපිට ඒක ලැබෙන්නේ. ඒක ප්‍රඥාවන්තය පුජ්‍යලෙක් විසින් බුද්ධිමය මෙහෙයවීමක් තුලින් ලබා ගන්න ඕන. දැන් පෝසත්කම ශ්‍රේෂ්ඨයි කියුවට පෝසත් වෙනවද මිනිස්සේ? පෝසත් වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. වෛද්‍යවරයෙක් වීම ශ්‍රේෂ්ඨයි කියුවට වෛද්‍යවරයෙක් වෙනවද? වෛද්‍යවරයෙක් වෙන වැඩ පිළිවෙලක් යා කරගෙන යන්න ඕන. ඒ වගේ ඔබට ඒ දේ ශ්‍රේෂ්ඨයි කියු පමණින් ඒ දේ ලැබෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨයි කියා ඉන්න නෙමෙයි තියෙන්නේ ඔබට ඒ දේ ලබා ගන්න වැඩ පිළිවෙලක් කරන්න. ඒ වගේම ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක් යවහන් වතු සබ්බ දුක්ඛා කබුජ්ජතු, එහෙම නැත්නම් නිරුජ්ජතු කියලා කිව්වයි කියලා නිවන් ලැබෙන්නේ නැහැ. මට මේ නිවන ලැබේවායි කියලා කිව්වයි කියලා ලැබෙන්නේ නැහැ. අන්නේ ඒ දුර්වලකම හැම ආගමකම තියෙනවා. ඒ දුර්වලකම ප්‍රඥාවන්තයෝ හදාගෙන ඒ ප්‍රාර්ථනාව වගේම වැඩපිළිවෙලක්, පැහැදිලි වැඩපිළිවෙලක් හදා ගන්න ඕන. දෙවියන් දකින්න, නිවන් දකින්න, සෝභා ධර්මයේ දකින්න, සැනසීම දකින්න, මානසික සහනය දකින්න, සුවතාවය දකින්න. රැවටුණු ස්වභාවයක් තියෙන්නේ. විශ්වාසයේ, සංකල්පයේ, දෘෂ්ටියේ, වාචික ආමන්ත්‍රණේ මුලාවක් තියෙන්නේ ලෝකෙම. එනිසා අපි මේක තේරුම් කරගත්තහම ලෝකයේ මතවාද, සංකල්ප, සටන් දෙස බලන සිනහසෙන්නට පුළුවන්. සිනහසෙන්නට පුළුවන්. ඇයි මිනිසුන් මේ තරම් අඥාන? එනිසා ඥානවන්ත මිනිසෙකුට හැකියාව තියෙන්න ඕනේ හැම අඥාන මිනිසෙක්ම ජය ගන්න. අපිට දෘෂ්ටියක් නොමැති නම් අපිට ඊටාම ලෙහෙසි යන් කෙනාගේ දෘෂ්ටිය සමග අනුගත වෙන්න. අනුගත වී ඒ දෘෂ්ටිය निराකරණය කරන්න පහසුයි. ඒත් අපිට දෘෂ්ටියක් තියෙනවා නම් අපි අනිකාගේ දෘෂ්ටියට අනුගත නොවි ඒ දෘෂ්ටියත් එක්ක ගැටෙන්න බලනවා. ගැටෙන්න බලන තැන ඊතර සටන් බිමක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම දෘෂ්ටි නොමැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිවන් දකින්නේ මලාට පස්සේ නෙවෙයි, දෙවියන් අතරට යන්නේ මලාට පස්සේ නෙවෙයි. ජීවත් වෙලා යද්දී ඔබ දෙවියන් සමග එක්වන්න, ජීවත් වෙලා සද්ද නිවනත් එක්ක එක්වෙන්න, ජීවත් වෙලා ඉදි ප්‍රඥා සමග, ජීවත් වෙලා ඉදි අල්ලා සමග එක්වෙන්න. මේ ඔක්කොගෙම පෙන්නලා තියෙන හැක් කනන් බඩක් නාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. සක්‍ර දෙවියෝ කියන්නේ ඒ ස්වභාව ධර්මයක්. ඉතින් ඒක ඉතින් කතා ප්‍රවෘත්තියට ගන්නකොට සක්‍ර දෙවියෝ අල්ලගත්ත සක්‍ර දෙවියෝ ඉතින් ඔටුන්නක් දාලා බඩක් කටක් කටක් පයක් දාලා හදන්න වෙනවා. මොකද ලෝකෙට පෙන්නන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි සිත්තරා කලාකරුවා. මමත් කන්දෙන් පල්ලෙහාට පැන්න පයින්කොට පල්ලෙහා ඉඳ සක්‍ර දේවේන්ද්‍රිය අල්ලගත්තා. පැන්නේ යකාගේ කටට මැරෙනවා නම් මැරෙද්දාවි කියලා. ඔව් පල්ලෙහා හිටියේ සක්‍ර දේවේන්ද්‍රයා. ඒස ධර්මයේ සමහර විට මාරෙක් වාගේ පේන්නේ. ඒ වුණාට එතන ඉන්නේ දෙවියන්. නේ ධම්සර රජුරු කණ්ඩ එන්නේ කවුද? යකෙක්. නමුත් එතන හිටියේ කවුද? සක්‍රදෙයියෝ. යකෙක් වගේ පේනවා. පෘථජන භාවයේ ඉදදී ධර්මයේ යකෙක් වාගේ, යක්ෂයෙක් වාගේ. ඒ ප්‍රඥාවන්ත පුජ්‍යලයා ධර්මයට කැමති වෙන තැන සක්‍ර දේවේන්ද්‍රයා මතුවෙනවා. අයි පුතජන භාවයේ කැමති ඇලීම් වලට, ගැටීම් වලට, පුජ්‍යලත්වයට, මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න මහන්සි වෙන තරම් නේද? මගේ නොවන ඉඩම මගේ කරගන්න, මගේ જાතියක් නැති එකේ මගේ જાතියක් කරගන්න. ඒකෙන් අදහස් වෙන්නේ අපේ જાතිය දිය කරගෙන අනිත් જાතියන්ට ඉඩ දෙන්න ඕන කියන එක නෙමෙයි. සියලු જાතියින්ට මේ ධර්මයේ කියලා දෙන්න ඕන. නැත්නම් ඉතින් අපිට සිංහල බෞද්ධය විතරක් තෙරපලා ඔගොල්ලෝ කට පියාගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒතර කියන්නේ සියලු ආගමික සියලු જાතීන් තේරුම් කරගන්න ඕන. අපි ඔක්කොටම කලින් මිනිස්සු හැටියට නැගිටින්න ඕන කියලා. ජාතිකය හැටියට, ආගමිකය හැටියට නෙමෙයි අපි නැගිටින්න ඕන. මනුෂ්‍ය හැටියට, ප්‍රඥාවන්තය හැටියට, පඬිවරු හැටියට නැගිටින්න ඕන. පඬිවරු හැටියට අපි නැගිටින්න ඕන. නමුත් එහෙම නැගිටිනකොට මේ ජාතිකත්වයකින් එහෙම නැත්තම් ඒකේ තියෙන වෛරය, ඒ තියෙන වෛරේ රසය තියෙනවා. ඒ වෛරේ රසයට නිකන් කැමති මිනිස්සු. දැන් ලංකාවේ වැඩියෙන්ම රස විඳින්න කැමති විරහ වේදනා. ඒක කියන්නේ මම නෙමේ ගායකයෝ කියන්නේ. වැඩියෙන්ම අලවි වෙන CDs assets මොනවද කියලා බැලුවොත් ලංකාවේ මිනිස්සු ගායකයන්ගෙන් ඇහුවා මොකද ඔයගොල්ලෝ වැඩිම විරහ ගීත ගායනා කරන්න කියලා ඇහුවා. ඒගොල්ලෝ කියන විකිනෙන්නේ විරහ ගීත. මේ දේ කාලේ බෝම්බයක් පුපුරලා ඇහුවාම කී දෙනෙක් මලාද කියලා දෙන්නයි ගුවාම අයියෝ දෙන්නද? ඒ කියන්නේ මදි. යුද්ධේ පැවතිලා තියෙන කාලේදී අද හමුදාවේ දෙන්නයි මලේ, අයියෝ දෙන්නද? වෙනද 25ක් විතර වෙනවා අද දෙන්නයි මදි. නේ ඉතින් බෝම්බයක් අහන්නවත් දකින්නවත් හම්බුනේ නැති වුණාම අවුරුදු 5ක් 6ක් ඉඳලා වැඩන්නේ මේ නායකයා වැඩන්නේ කියලා ඒ නායකයා අයින් කරන. මොකද බෝම්බ පුපුරන මට්ටමට රට ඕන. බෝම්බ පුපුරන්නේ නැත්තම් වැඩන්නේ අපිට විරහවේ ආස්වාදේ නැහැ. ඈ ප්‍රශ්න නැහැ. ගෙම්බු ටිකක් කෑ ගැහුවලු මේ අපිට නායකත්වයක් ඕන කියලා මහා බ්‍රහ්මයා කල්පනා කළා. නැවලා ඉතින් මේ කියන කතාවේදී මහා බ්‍රහ්මෙක් කියලා පුජ්‍යලෙක් පේනවා. ඒ වුණාට පුජ්‍යලෙක් නෑ. මහා බ්‍රහ්මයා කල්පනා කළා මේ සතුන්ට මේ නායකත්වයක් තුලින් වෙන්න ඕන ආරක්ෂාව පහසුව සැලසෙන්න ඕන. ඒ දෙකම සලසා දීම සඳහා කල්පනා කළා. මේගොල්ලන්ට ආරක්ෂාවත් පහසුවත් සලසන්න පුළුවන් දේ මොකද්ද කියලා බලලා කොටයක් ඇදලා දැම්මා. ඒ කියන්නේ බෙන සහිත කොටයක්. ඒ කියන්නේ සර්පෙක් එහෙම ආවොත් එහෙම මේගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අර බෙන අස්සට රිංගලා පණ බේර ගන්න. කොටයක් උඩ පාවෙන නිසා ජලයේ කොටේ උඩට නැගලා ටිකක් සීතල වැඩි නම් ඔව්වත් අපි ඉන්න පුළුවන්. ඒ ආරක්ෂාවයි ඒ පහසුවයි දෙකම සැලසෙන ඔය කොටෙන්. ගෙම්බු ටික කාලයක් මේකේ ආරක්ෂාවයි සුවය ලැබෙමින් විඳමින් ඉඳලා කාලයක් ඉඳලා ආයි කෑ ගන්න පටන් ගත්තා. අපිට මේ නායකත්වෙ වැඩක් නැහැ. මේක කිසිම සද්දයක් නැහැ. ඈ නිකම් බෙන ටිකක් තියෙන කොටයක් විතරයි. මේක කිසි සද්දයක් නැහැ. අපිට අවශ්‍යයි සක්‍රීය නායකත්වයක්. මහා බ්‍රහ්මයා කල්පනා කළා තිබැලුවා මේ දුන්න හොඳම දේ මන් දීලා තියෙනවා. දැන් ආයකක් ඉන්නනෝ මන් දෙන්නම් වැඩේ කියලා ගත්ත කොටේ අරගෙන දැම්මා අල්ලලා ගැරන්ඩියේ. දැන් හොඳයි, දැන් සක්‍රියයි. මොකද වෙන්නේ? එක ඔක්කොම ගිරවලා යනවා. වැඩ කරන මිනිස්සු කියන්නේ, කියන මිනිස්සු කරන්නේ. බොරු පොරොන්දු වලින් රජවල් පෙල්ලන්න පුළුවන් මෝඩයෝ ඉන්න රටක් මේක. පාන් කිරියෙන් රට කරලපු රටක්. බොරු පඩි නඩි වලින් රට කරලන්න පුළුවන් රටක්. මිනිස්සු දන්නේ පඩි හම් වෙන්නේ කොහොමද? පඩි වැඩි වෙන්නේ කොහොමද? මම රජ වෙන්නම් හෙට 150කින් වැටුප් වැඩි කරනවා කියලා. මට රජ වෙලා පුළුවන් 150කින් වැටුප් වැඩි කරන්න. මොනවද කොහොමද? සල්ලි අච්චුදා. ඒකෙ වෙන්නේ වියට්නාමයෙන් වුණා වගේ වතුර බෝතලයක් ගන්න ඩොන් 10,000ක් දෙන්න. සෑන්විචස් එකක් කන්න රුපියල් 65,000ක් දෙන්න. කෑම වේලක් කන්න 275,000ක් දෙන්න. ඩොන්. ඒ රටේ මිනිස්සු මෝඩය කරගෙන ඒ සමාජය කරේ හැමදාම වැටුප් වැඩි කළා. වැටුප් වැඩි කළාට අර ලෝක මුදලත් එක්ක වටිනාකම අඩු වුණා. එතන ඒ නිසා අද විශාල මුදල් පාවිච්චි කරා. ඒ වගේ මිනිස්සුන්ට 50,000කින් තව වැටුප වැඩි වෙයි. ඒත් වැඩක් නැහැ. 50,000ෙන් කරගන්න පුළුවන් දේ ලක්ෂයක් දෙන්න වෙනවා නම්. ඈ ඉතින් මේක තේරුම් ගන්න නැති සමාජයේ පුදුමයි. පුදුමයි. තාම ඇමරිකාවේ ඩොලර් 2500යි 3000යි නේ වැටුප. ඉතින් අපේ මිනිස්සු කියොත් තියා අයියෝ 2500යි නේ මේ හම්බෙන්නේ වැඩ නැහැ කියයි. හැබැයි ඒක මුදලේ නෙමෙයි වටිනාකම තියෙනවා. ඒ මුදලේ වැඩි ප්‍රමාණය නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. මුදලේ වටිනාකම. මුදලේ වැඩි ප්‍රමාණය නෙමෙයි මුදලේ වටිනාකම. ඉතින් මේක තේරෙන්නේ ග්‍රාමීය මිනිස්සයට, මේ රටේ ඉන්න බහුතරයකට. ඉතින් ඒ නිසා හරියට බොරු සංකල්පවලට රැවටෙනවා. ඉතින් ඒ විදියට රැවටෙන්නේ නැතුව බොහොම කල්පනාකාරීව වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ලක්ෂ 20යිලු. හිතල ඡන්ද පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නේ ලක්ෂ 20යිලු. අනිත් ඔක්කොම අන්දානුකරණ ගතානුගතික පාරම්පරික දේශපාලන මේ කරන අය. එතකොට ඒයින් අදහස් වෙනවා අපිට මේ රටේ නිවන් දකින්න පුළුවන් මිනිස්සුත් ඉන්නේ ලක්ෂ 20යි කියලා. මොකද හේතුව නැත්තම් ගතානුගතික අන්දානුකරණ ආගමික න්‍යායක ඉන්න කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බැහැ. දැන් මෙතන ඉන්න සියලුම ආගම් නියෝජනය වෙන අය ඉන්නවා. ඒ ඉන්නේ අර ලක්ෂ 20න් පිරිස. එයාට වෙනස් කරන්න පුළුවන්. එයා පුජ්‍යලත්වයත් එක්ක, නායකත්වයත් එක්ක, යථාර්ථවාදීත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් පුදුරියෙන්. ඉතින් ප්‍රඥාව කොච්චරද? ප්‍රඥාවන්තයෝ කොයිතරම් ඉන්නවද රටේ? ඒ රටේ ඒ තරමටම පාලකයෝ ප්‍රඥාවන්ත වෙයි. රටේ පොදු ජනතාව මොන තරම් මෝඩයිද? ඒ තරම්ම මෝඩ අයත් කපටි පුජ්‍යලයොත් තාම බොරු උපායශීලී පුජ්‍යලයොත් පැමිණේ. අපිට දෙන්නම් කියන කෙනාට වඩා වටින්නේ දෙන කෙනා. දෙන්නම් කියන කෙනාට වඩා වටින්නේ දෙන කෙනා. කරන්නම් කියන වෙනාට වඩා වටින්නේ කරන කෙනා. ඒක වැදගත්. කරන මිනිස්සුන්ට කියන්න බෑ, කියන මිනිස්සුන්ට කරන්න බෑ. ඒසා වැඩක් කරන්න පෞරුෂයක්, දර්ශනයක් සහ රට පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. එක්තරා අපේ දාර්ශනික මහත්මයෙක් ළඟට ගිහිල්ලා කියනවා මේ දේශපාලකයා රට කෑවා කියලා. එකෙන් රටේ ගොඩාක් දේවල් හොරා කෑවා කියලා. ඒ දාර්ශනික මිනිස්සයා කිව්වලු එහි මිනිස්සයටම ඡන්දෙ දෙන්න කිව්වලු. ඒ මොකද කියලා අහන්නේ. නෑ ඉතින් ඒ මිනිස්සයටම ඡන්දෙ දුන්නාම දැන් එයාගේ බඩ පිරීලා තියෙන්නේ. එයා කාලය ඉවර කරලා ඔබ රටට වැඩක් කරයි කිව්වලු. අනිත් පැත්තට ඡන්දෙ දුන්නොත් එයා මොකද වෙන්නේ? අවුරුදු 20ක් 30ක් බඩකින්නෙන් ඉඳලා ගන්නවා. ගත්ත ගමන් බැංකුව සුද්ධ කරලා ඉස්සෙල්ලම ණය ටික පියෝ ගත්තා. මම හිතන්නේ මහවැලි ප්‍රොජෙක්ට් එක හදන්නටත් තිබුණු වඩා කල්ලි අරගෙන තමන්ගේ ණය ගොන්න බේරගත්තා. මේ රටේ ජනතාවට තේරුම් ගන්න ඕන. බඩගිනි කාර්යයකට දුන්නොත් බඩගිනි කාර්යයේ කාරියට ජනතා හිතවාදී වෙනවා. වඩා බොරු පොරොන්දු දෙනවා. බලය අතට ගන්න කියන්න පුළුවන් හැම පචයක්ම කියනවා. ඒක හැටේ. ඒ බඩගින්න වැඩිනේ. දැන් බඩගින්න වැඩි මිනිස්සෙක් කොහොමද කපු දෙක අල්ලගෙනත් වඳිනවා. නේ? වැටෙනවා. ඒ කියන්නේ බඩගින්න හොඳටම වැඩි වෙලා. නමුත් බඩ පිරිච්ච මිනිස්සෙක් එච්චර එහෙම කරන්නේ නැහැ. ඔන්න ඕකයි මේ රටේ ස්වභාවය. ඉතින් අපි මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ අපිට ආදරෙන් තමයි මේ පොරොන්දු දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ අවිද්‍යාවේ ස්වභාවය. මේ සාංසාරික ස්වභාවය. ඉතින් අපි ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඉතින් මායාවේ ලක්ෂණයත් ඕක. මාරපාක්ෂික ධර්මවල ලක්ෂණයත් ඕක. දෙවියෙක් වගේ පේන තැන යකෙක්, යකෙක් වගේ පේන තැන දෙවියෙක්. අපයබ්‍රංසයි වගේ පේන තැන ලොකු ගැඹුරු දහමක්. ඊටාම විශිෂ්ටයි හරි කියලා පේන තැන සමහරලා ඊටාම සරල දහමක්. දැන් මම මේ ධර්ම කියන්නේ තේරෙන්න ඉගෙන ගන්න නෙවෙයි. මේවා කියන්නේ සිතන්න විමසන්න. ඒ නිසා තමයි අපේ ධර්මයට වැඩි පිරිසක් නැත්තේ. මොකද මේක හිතන්න විමසන්න තියෙන ධර්මයක් මිසක් තේරුම් ගන්න අහගෙන ඉන්න තියෙන ධර්මයක් නෙවෙයි. අහගෙන ඉන්න ණයට ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙනවා. මොකද ඇහුවට තේරෙන්නේ නැහැ. කියන්නේ මොකද්ද? මට මොකුත් තේරුන්නේ නැහැ නේ. ඔව් මේක තේරෙන්න කියන දහමක් නෝවේ. මේක විමසන්න කියන දහමක්. අරන් යන දෙයක් නැහැ. දැන් මෙතෙක් වෙලා කතා කර කියපු දෙයක් නැහැ. ධර්මයේ සම්බන්ධයෙන් අපි කියපු දෙයක් නැහැ. ඒක තමයි ධහම. ධර්මයේ තියෙන්නේ පිරිසුදු භාවය පිණිස. කෙලෙස් වලින් නිදහස් වීම පිණිස, විසුද්ධිය පිණිස, චිත්ත විසුද්ධිය පිණිස, චිත්ත කියන ස්වභාවයෙන් නිදහස් වෙන්න. ආකාශේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. අහසේ පාසටහන් නැත ශ්‍රමයාද බාහිරෙන් දකින්න බෑ. ඒ කියන්නේ ඔක සංඥාවකින් ගන්නනේ හදන්නේ. ඒක පුතඥ භාවය විසින් මෙන්න මේකයි ධර්මයේ කියලා ගන්න හදන්නේ. එහෙම ගන්න බෑ. දෙවියන් ගැන ආකල්පයක් ඇති කරන්න බෑ. ස්වභාව ධර්මය ගැන ආකල්පයක් ඇති කරන්න බෑ. ආකල්පයක් ඇති තැන තියෙන ස්වභාව ධර්මය නෙමේ පුජ්‍යලත්වය. දෙවියන් කිව්වහම අර අනිත් ආගමිකයෝ සංකල්පනය කරන දෙවියෝ ගැන නෙමේ, ඒගොල්ලෝ දන්නේ නැති දෙවියෙක් ගැන මම මේ කතා කරන්නේ. ඈ ඒගොල්ලෝ ගෝඩ් කියන කෙනා නෙමේ මං ගෝඩ් කියන්නේ. ඒගොල්ලෝ අල්ලාහ කියන කෙනාට නෙමේ මං අල්ලාහ කියන්නේ. අපේ අය දන්න සක්‍ර දෙවියන්ටත් නෙමෙයි මම සක්‍ර දෙවියෝ කියලා කියන්නේ. අපේ අය දහමයි කියන දෙයටත් නෙමෙයි මම දහමයි කියලා කියන්නේ. අපේ අය ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයටත් නෙමෙයි නිවන කියලා කියන්නේ. ස සංකල්පයේ සංකල්ප නිවනට වැඩිය සංකල්පයෙන් තොර වූ සත්‍ය වූ නිවන වෙනස්. බලන්න ඔබ තුල රිදුම් දෙන වේදනා දෙන ඒ සරව තුවාලයක් වැනි ජූතක බමුණ වැනි මානසික ස්වභාවයක් ඔබේ අධ්‍යාත්මය තුල ඉන්නව නම් ওই ජූතක බමුණා එලවන්න ඕන නේද? ජූතක බමුණ එලවන්න ගත් ක්‍රියාමාර්ගයේ තමයි විස්සන්තර රජුරු ඔහු ඉල්ලන හැම දෙයක්ම දීලා හැවුවා ඵලය යන්න. ඕක හැබැයින් කරන්න එපා. මොකද පුඩා ළමයි දන් දෙන්න එපා. මේ ළමා ආරක්ෂකයන්ගෙන් අල්ල ගන්න. ඒක කරන්න එපා. ඒක බෞද්ධවාදී වශයෙන් කරොත් වෙන සම්පූර්ණ වැරදි. ඕක අධ්‍යාත්මික විස්සන්තර රජුරු කෙනෙක් ඉන්නේ අධ්‍යාත්මය තුල. බාහිරේ නෙමෙයි. මේ අපේ අය මෝඩ කමට ගත්ත බාහිරේ. ජූතක බමුණ කියන්නේ ඔබ ළඟ ඉන්න පෙරේතය, තණ්හාව, මාර්ය. මාර්ය ඉන්නේ වෙස්වලාද. ඔබේ හැම දෙයක්ම ඔබ එයා කියනවා මට මේක ඕන, මේක ඕන, මේකත් ඕන, මේක ඔක්කොම අරගෙන. වෙස් අතහැරියා. මම රජෙක් කියලා වෙසක් තිබුණා ඒක අතහැරියා. ඊළඟට මම ස්වාමියෙක් දරුවෙක් පියෙක් කියලා ඔක්කොම වෙස් අතහැරියා. වෙස්සන්තර වෙස් අතුරු දහම් කළා. ඉතින් ඔබටත් තියෙන වෙස් අතුරු දහම් කරන්නම වෙනවා සත්‍ය දකින්න. භෞතිකවාදී ප්‍රපිට කරන්න එපා. එතකොට ඔබ හිඟන්නේක් වෙලා ඔබ දන්නේ නැතුව ජූතක බබුණෙක් වෙයි. නේ කම්මල්ල කියලා යන මනසෙක්. ඉතින් ඒ නිසා ඒක බාහිරින් කරන්න එපා. අධ්‍යාත්මයෙන් කරන්න වෙස්සන්තර රජ කෙනෙක් වෙනවා. ඉතින් මේක අපිට භෞතික විදියට මේ අතහරින්න කියනවනේ. ඒක වැඩි වාසිය තියෙන අතහරින්නේ කියලා කියන පාර්ශවයට හොඳයි නේද? පින්නතුන්ට එක දෙයක් කියන්න ඕන. බුදුහාමුදුරුව වෙනුවෙන් අපිට කරන්න කිසි දෙයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමයි බුදුහාමුදුරුව දුන්නු දේ ගන්න එක. දැන් අපි වෙනුවෙන් බුදුදහමෙන් ගන්න ප්‍රයෝජනේ අපි ගන්නෙ නැතුව අපි බුදුදහම වෙනුවෙන් කොච්චර හරි වැඩ කරනවා, පෙරහැරවල් යනවා, චෛත්‍ය හදනවා, පිළිම හදනවා, පන්සල් හදනවා. කියන්නේ අපි බුදුදහමින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න නැතුව අපි බුදුදහම වෙනුවෙන් වැඩ කරනවා. බලනකොට අපි කිස් වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. ඒස අධ්‍යාත්මික පෝසත්කම කියන්න ඕන. පින්කම වුණත් සංස්කාරක ගොනුවක් බවට පත් වුණොත් එහෙම ඒ පින්කම හේතුවෙන් ඇතිවන මාන උද්දච්ච අවිද්‍යාව ටිකක් තියෙනවා. ඒ මතින් එයා ඒ ආශ්‍රිත උපදින තවත් පෙරේතෙක් වෙන්නට ඉඩ තියෙනවා. එහෙම අය අපි දන්නවා. ඒ නිසා පින්කම ආසත්ත වුණොත් එහෙම ඒකෙන් පෙරේතෙක් වෙනවා. පින්කම කියන්නේ ඒක අතහැරීමෙන් කරන්න ඕන දේ. පින් සිද්ධ වෙන්න හාමුදුරු කෙනෙකුට දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හාමුදුරු කෙනෙකුට බඩ පිරින්න දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙනවා. කියන්නේ බඩ කින්නෙ වෙන්න දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙන්න කියලා පින්කමක් කරොත් පින් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් හිඟන්නෙකුට යමක් දෙනකොට මේක මට පින් සිද්ධ වෙන්න කියලා දෙන්න එපා. මට කිව්වහම ඔය ගොඩක් ඔය හිඟන්න පින් අනුමෝදන් කරන්න එනවනේ. දැන් අපිටත් අපි මොන හරි දුන්නත් අපිටත් හිඟන්න පින් දාන්න අනුමෝදන් කරනවා. මං කියනවා මට ඔය පින් ඕනේ නැහැ. මං දුන්න ඔයාට දවල්ට කෑම වේලක් කන්න. ඈ? ඔයාගේ පින් මට ඕනේ නැහැ. ඔයාට පින් දිනනවා නම් මං වගේ ඉන්න බෑ. මම ඔයාට කෑම වේලක් කන්න දුන්න මිසක් ඔයාගේ පින් එපා මට. අන්න ඒකයි මං ළඟ තියෙන පින. තේරුණානේ? එහෙම මොකවත් ගන්න දෙන නෙමෙයි. පින් සිද්ධ වෙන්න දෙනව නෙමෙයි. අන්න එතනයි පින් සිද්ධ වෙන්නේ. පින් සිද්ධ වෙන්න දුන්නොත් පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ පිනක් කරනවා. කළාට පස්සේ කවුරු හරි ඇවිල්ලා ඉල්ලීමක් කරොත් එහෙනම් ওই පින මට දෙන්න කියලා. ඔය පින මට දෙන්න කියලා කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? ඔබට හැකියාව තියෙන්න ඕන ඔබට ඒ සියලුම පින් මම පරිත්‍යාග කරනවා. පිනක් දන් දෙන තැන තමයි මහත් ඵල වෙන්නේ. නැත්තම් අඩු ඵලයක් ලැබලා තියෙන පින කියලා පිනක් දන් දෙන තැන මහත් ඵලයි. ඒ කියන්නේ අර පිනයි කියලා තිබුණු බරත් එයා පැත්තකින් තිබ්බා. පුණ්‍යාභි සංකාරය පැත්තකින් තිබ්බා. ඒ නිසා ඔබ පිනක් දන් දෙන කෙනෙක් වෙන්න. පුණ්‍ය පාප මහීනස්ස පින්පව් දෙකම නසන්න. පින්පව් දෙකම නසන්න. ඉතින් ඒව පදනම් කරගෙන ඊළඟට මල් පහම් පූජා කරන එක නතර කරන්න එපා. හාමුදුරුවන්ට දන් දෙන එක නතර කරන්න එපා. දැන් මේ අවබෝධයෙන් වඩාත් ආනිසංස ලැබෙන ආකාරයට මල් පහන් පූජා කරන්න දන් දෙන්න පුළුවන්කම තියෙනවා. අර ලෝභ හිතෙන් අන්ධකාර හිතෙන් කරන දේවල් වලට වැඩිය වඩා ප්‍රභාස්වර වූ සිතකින් පින් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් සරියුත්හාමුදුරුවන්ට දානයක් දුන්නොත්ද, සරියුත්හාමුදුරුවෝ විසින් බුදුහාමුදුරුවන්ට දානයක් දුන්නොත්ද වැඩි ආනිසංස කියලා අහනවා. මොකද වැඩි ආනිසංස? ඈ ඔව්, එක එක මතයක් තියෙනවා. දැන් වැඩියෙන් ಗುಣ තියෙන්නේ බුදුහාමුදුරන් නිසා වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ සරියුත්හාමුදුරු බුදුහාමුදුරන්ට දුන්නොත් කියලා තමයි හිතෙන්නේ සාමාන්‍යයෙන්. ඔව්, බුදුහාමුදුරු විසින් සරියුත්හාමුදුරන්ට දුන්නාම බුදුහාමුදුරන්ට වැඩියෙන් පින් සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් කරලා දුන්නේ මොකද, මේ දෙන දේ හරි දෙන පුජ්‍යලයා හරි නෙමෙයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ, තමා තුළ තමන්ගේ අධ්‍යාත්මික දර්ශනය අවබෝධය. දැන් තේරුණා නේද? දෙන දේ හරි දෙන පුජ්‍යලයා හරි නෙමෙයි තමන්ට ඒක ආනිසංස බලය ප්‍රකට කරවන්න හේතු වෙන්නේ, තමන්ගේ අධ්‍යාත්මික අවබෝධය. දැන් දෙන්නේක් ලබා දෙනවා එක්කෙනෙක්. මට උදාහරණයක් වශයෙන් මට කියමු, දෙන්නේක එකපාර දෙනවා සිවුරු දෙකක් පරිත්‍යාග කරනවා. ඒ දෙන්නට ආනිසංස ලැබෙන්නේ මට දුන්නු නිසා කියන විදියට ලැබෙනවා නම් ඒ දෙන්නටම සමානව ලැබෙන්න ඕන. එකම වර්ගයේ එකම විදියට සිවුරු දෙක නිසා නැහැ. ඔවුන්ගේ ඔවුන් මනස තුල අනුගමනය කරන චිත්ත ස්වභාවය අනුව තමයි ඒ දෙන්නට ලැබෙන්නේ. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. සය අනුගමනය කරන චේතනා ස්වરૂපය තමයි. ඒ නිසා අර චන්දේ කාලේට දේශපාලඥයෝ මහානායක හිමියන්ට දෙන අටපිරිකරේ කිසිම ආනිසංසයක් නැහැ. චන්දේ කාලේ විතරක් ගිහිල්ලා ෆොටෝ එක ගහන ෆොටෝ එක හරියට කැමරාවට දාන්නේ දහලා නායක හම්බන්ට වැඳලා ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ, හෙඩ්ලයින් දාන්න ඕනේ කියලා දෙනවා. ඉතින් අය හෙඩ්ලයින් දාලා මුල් පිටුවේ දාලා මහානායක හිමි වැඳපු දාගනේ. මහානා හිමිය මොනවද කිව්ව කියලාවත් දාන්නේ නැහැ. සම්මාලාට බැන්නත් දන්නේ නැහැ. දුන්නාම නේද? ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලින් පින් සිද්ධ කරගන්න අමාරුයි. හැබැයි ඉතින් හැමෝටම කියන්න බෑ. හැමෝම සම්මාය කෞරවේන දෙනවා ඇති කියලා හිතනවා. නමුත් ඉතින් ලංකාවේ දේශපාලඥයෝ ෂුවර් නෑ. එහෙම දෙයක් තියෙනවා. ඒක හැටියක් වෙන්න තුනේ. මම එකම එක දවසක් පාර්ලිමේන්තුවෙන් දානි වැළඳුවා. මට එදා මේ සමාජයේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ දුක් පීඩා අමතක වුණා. මොකද ඒකේ හැම දෙයක්ම තියෙනවා. ඈ මිනිමස් ඇරෙන්න හැම එකක්ම තියෙනවා. මම ඉතින් මිනිමසු ගේවත් දන්නේ. ඒක ඇරෙන්න හැම එකක්ම තිබුණා. ඒක ඇතුලේ තියෙන සුව පහසුවේ තත්ත්වයත් එක්ක අමතක වෙන ස්වභාවයක් ඉබේටම වෙයි. මම හිතන්නේ මම ගියත් එතෙන්ට වෙනවා. ජනාධිපතිතුමා මහින්ද මහත්තයා කිව්වනේ එතෙන්ට ගියාම මට අමතක වුණා. මමත් හිතුවා මම ගන්න තීන්දුව ඔක්කොම හරි කියලා එතෙන්ට ගියාම. ඒ බලයටපත් වුණා මෙහෙම දෙකක් වෙනෝ කියලා. එහෙම එකක් වෙනවා. ඒ මොන වුණත් වෙන තුනේ මන් දන්නේ මට නම් රාජ්‍ය වාහනයක් පාවිච්චි කරද්දී තියෙන හිරිකිතක්. රජයේ වාහනයක් හරි මොකක් හරි නැගිලා යද්දි ගමන තියෙන හිරිකිතක්. ඒකට හේතුව තමයි මේක රටේ මිනිස්සුන්ගේ දහඩිය කඳුළු ශ්‍රමය මේ යන්නේ. ඈ නමුත් ඒ වයින් සිද්ධ වෙන අක්‍රමිකතා ඔස්සේ යම් කෙනෙක් ප්‍රයෝජන ගත්තොත් ඒ අයට ඒ සියලු දෙනාටම කොටන් අදින අලි වෙලා කරත්තා අදින හරක් වෙලා ඔවගේ වන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විශාල ඒ ණයක් ගෙවන්න වෙනවා ඒ අයට. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඒවයි ලොකු හිරිකිතකමක් තියෙනවා. ලංකාවේ මේ විනිවිද භාවයක් නැති නිසා දේශපාලඥයා තිශයින්ම හොරා කන 250ම 225ම හොඳට හොරා කනෝ කියන්නේ. අරයට ඒව කියන්නේ මෙයාගේ හොරා කම විදි කරයි කියලා පොඩි පොඩි දේවල් අල්ලගෙන බොරුවට ගහගන්න. එක පැත්තක් දින්නාම ඒකට අනිත් කට්ටිය හේතු වෙලා වරුදු 6ක් කනෝ. අනිත් පැත්ත දින්නාම ඒගොල්ලොම අනිත් පැත්තට හේතු වෙලා වරුදු 6ක් කනෝ. අපි හැමදාම බඩ කින්නේ. ඒකයි මේ ලංකාවේ තියෙන. ඒ නිසා මේක නැවත එංගලන්තයට බාර දී යුතුයි. නැතුව මේක හරියන්නේ නැහැ. අපරාධ සුද්ධ දීලා ගියේ මේක. නුදුන්නා මේ රට යුද්ධත් නැහැ, ප්‍රස්සත් නැහැ, වුකුත් නැහැ. මේ රට මම හිතන්නේ එංගලන්තයක් තමයි. නේ? තවත් අවරිකාවක් වගේ දිනු වෙලා තියෙන. අපරාධ දීලා ගියේ මේක ඒ කාලෙම තියාගන්න තිබ්බේ. තමයි කියන්නේ. හොඳ නැද්ද? තිස්ස අවුරුද්දක අදස්ස අවුරුද්දක යුද්ධය නිදාසේ ඉඳලා මේ දක්වා යුද්ධ සමුදායක් විදපු මේ රටක කෙනෙක් මෙහෙම කීමේ කිසිම වරදක් නැහැ. මොකද ඇතිවෙච්ච සුගතියක් නැහැ. ඒ නිසා ඉතින් අවසාන කාලේ බෞද්ධ ආගමට එහෙම හොඳට පහසුකම් තිබුණ කියලා අර ආනන්ද මෛත්‍රී නායක හැඳුරු කියන මුල් කාලේ නම් පුදුම විදියට තරබල දිනන පසු කාලීනව බුදුදහම අධ්‍යයනය කරලා තේරුම් ගත්තට පස්සේ බුදුදහමට ඉඩකඩ දීලා තියෙනවා. බුදුදහම කියන්නේ මොහොම වටින දෙයක්. මේක හරි වැදගත් දෙයක්. මේක පැතුරුනාට ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රචණ්ඩ භාවයක් මේක නෑ කියලා තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා මේක එහෙම තමයි. එසා කවුරුත් මේකට තේරුම් ගත්තොත් මේක මුස්ලිම් අය තේරුම් ගත්තොත් මේක බුද්ධ ආගම ආරක්ෂා කරන පිරිස බවටපත් වෙන්නේ මුස්ලිම් අය. මොකද හේතුව මේක ඒගොල්ලන්ට හානි කර දෙයක් මේක ඇතුලේ නැහැ. මේකේ තියෙන්නේ මානව ධර්මයක්. කතෝලිකයෝ මේක තේරුම් ගත්තාම මේක ආරක්ෂා කරන පිරිසක් බවටපත් වෙනවා. මේකත් එක්ක ජීවත් වෙන පිරිසක් බවටපත් වෙනවා. ඉතින් අනිත් ඒ තමන්ගේ දේත් විනාශ කරගන්න නැතුව සංස්කෘතිය ඇඳුම වැඩපිළිවෙල නේද? මේ විද්‍යාවක් ඇඩේට මේ දේවල් ගොඩනගා ගන්න හැම කෙනෙකුටම අවකාශය තියෙනවා. ප්‍රශ්නේ බවටපත් උනේ අතහැරීම කියන්නේ සිතුවිලි අතහැරීමක් නෙවෙයිද කියලා. එහෙම නැත්තම් නේද? සිතුවිලි අතහැරීම නේද? අතහැරීම කියන්නේ අතහැරීමද අතහැරීම? දැන් මේක තේරුම් ගන්න ඔළුව මදි. අර කතරගම දෙයියන්ට වගේ මූණු හයක් විතර ඔළු හයක් විතර තිබ්බා. ඔබ තේරුම් ගන්න පුළුවන්. අතහැරීම යනු අතහැරීමද අතහැරීම? දැන් බලන්න ඔබේ මොළයේ ස්නායුක ආකාරීත්වය මනස සක්‍රියව ක්‍රියා කරනවද කියලා. අතහැරීම යනු අතහැරීමද අතහැරීම? නිසි තැනට එන්න ඕක හරියට විමසගෙන යන්න ඔබ නිසි තැනට වැටි. තමා විසඳා ගත යුතු දෙයක්. අපි ඒක උත්තරේ කියලා දීලා වැඩක් නැහැ. උත්තරේ කියලා වැඩක් නැහැ. දැන් මම එහෙම මේකට අත තියලා මම කියනවා මේක හරි සීතලයි කියලා. මේක හරි සීතලයි. ඒ ඔබට බොරු දන්නේ නැහැ නේ? ඇත්තක් දන්නේ නැහැ නේ? වෙන්න පුළුවන්ද? මට දැනෙන්නේ නැහනේ. ඒ ඔක්කොම ගැටලු තියෙනවනේ නේද? ඒ විදේශ රටවල් වල ඉඳලා ධර්මය අහන ඒ සියලු දෙනාම අපි අගය කරනවා. හැබැයි ඒගොල්ලෝ කියන දෙයක් තමයි අපි හඳුරන්නේ රට ආපු නිසාම වහන්සේගේ බණ අහනවා. ධර්මයේ තේරුම් ගන්නව නැත්නම් තේරුම් ගන්න වෙන්නේ නැහැ කියලා. ඒ එක් එක් අයට මුණ ගැහිච්ච ආකාරයේ ධර්මය. හරි පුදුමයි. එකයි කියනවා සායනන්ද මම ඔබ වහන්සේගේ නම ඕන තරම් දැක්කා. ඒත් මං හිතුව මේක සරල බණක් වෙන්නේ නැති ඕනේ නැහැ කී කිය හොඳ බණම මං හෙව්වා හොඳ මාත්‍රකායට තේ තියෙනවා. නමුත් මගේ එක දවසක් මගේ අතින් වැරදිලා ක්ලික් වුණා ඔබ වහන්සේගේ දේශනාවකට. ඒ ක්ලික් වෙච්ච මොහොතේ ඒ තැනින්දිම එකම එක වචනය මට ඇහුණේ. මේට අවුරුදු එකහමාරකට කලින් මං එදා ඉඳලා සයිලන්ස්ගේ බණම තමයි අහන්නේ. වෙන මොහොතකවත් මට යන්න හිතුනේ නැහැ. මොකද සියල්ල මෙතන තියෙනවා කියලා මට දැනුණා කියලා. ඉතින් ඒ වගේ හරි අපූර්ව විදියට මුණ ගැහිලා ධර්මයේ තුල දෙකට යෙදෙන පිරිසක් ඉන්නවා. ඒ අය අපි බොහෝ අගය කරනවා. තමන්ගේ ජීවිතය ධර්මයෙන් නිවා ගන්න කටයුතු කරන්න. ඉතින් මේ ලංකාවේ ඉන්න අයට හාමුදුරුවරු වැඩි බණ කියන්නේ ඉන්න ප්‍රමාණය. ඒ වගේම මේ සතියේ බැරි නම් ලබන සතියේ පුළුවන් මට අහන්න ඉන්න. එහෙමත් තියෙනවා. ඊටත් වැඩි අර අපිට හඳට ගියාම හඳ දකින්න බෑ වගේම මේ සාමීන් වහන්සේලාට පන්සලට ඕනවට වඩා ලං වුණාම හාමුදුරුවෝ දකින්න බැරි වෙනවා. ඒකනේ සබන් නේද? හැමදාම දකින්න කුකුලගේ කරමලේ සුදු පාටයිද? ඒක නිකන් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අංගෙසි අඩුවක් පාඩුවක් ඒකේ පේන්න පටන් ගන්නවා. දැන් හැමදාම ඉන්න කෙනෙකුට පන්සලේ එයාට පේනවා හාමුදුරු අඳන කඩෙන් එහාට යනවා මෙහාට යනවා උඩ යනවා මෙහාට යනවා රැවුල පානවා සමහර වෙලාවට හයියෙන් සැරෙන් තව කෙනෙකුට මොනවා හරි කියන ඔය වගේ දේවල් දැක්කහම එයා හිතනවා මේක 아무තු දෙයක් නෑ මේ මං වගේමනේ කියලා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ධර්මය හොයන කෙනෙක් කවමදාකවත් එයාගේ බාහිර පැවතුම් ගැන හරියන්නේ හොයන්න යන්න හොඳ නෑ. ඒක එයාට අදාළ දෙයක්. දැන් මම බණ අහන්න ගියාම මම ඒ මහත්යෙන් අහන්නේ මහත්යා කීවෙනි කසාදෙද බඳලා ඉන්නේ කියලා. මට කවන්නේ කසාද 10ක් බඳලා හිටියා. මං අහන දෙයට උත්තර දෙන්න ඕන. මං අහන්නේ මහත්යා කොච්චර ඉගෙනගෙන තියනවද, උපාධි තියනවද, කොහෙද වැඩ කරේ? ඒක වැඩක් නෑ. ඒ ඔස්සේ නෙමෙයි මං ඒක අහන්නේ. මං අහන දෙයට උත්තරේ ඕන. එච්චර. ඉතින් සමහර අය කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා. මං කියනවා මට වැඩක් නෑ ඒක. මට ඒක අදාළ නැහැ. මං අහන දෙයට උත්තරේ තියෙනවා. මං අහන දෙයට ධර්මය ලැබෙන්න ඕන. එපමණයි. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ අර ධර්මයේ සාරය ප්‍රධාන කොටසම අපිට ගන්න ඕන. අර පසුබිම් පාන්න යන්නේ නැතුව නැත්තම් ඒ වයින් අසද්ධාවටපත් වුණොත් ඔබ නතර වෙයි. ඒ බාහිර ප්‍රතිපත්ති වලින් හොඳ වූ කෙනෙක් වුණාට වැඩක් නැහනේ. එයා ළඟ දහමක් අපිට ගන්න නැත්තම්. ඒ නිසා බාහිර ප්‍රතිපත්ති වලින් හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් බවට පත් වීමනේ මේ අපිට වැදගත්කම තියෙන්නේ. අපිට වැදගත්කම තියෙන්නේ ධර්මයේ වැදගත්කම. ධර්ම අවබෝධයෙන් පිණිස උපකාරක වෙන ධර්මයේ දේශනා කිරීමේ වැදගත්කම. ඒ නිසා අතිශයින්ම පෞද්ගලික තමන්ගේ දෙයක් කාර්යයක් කරගන්න උත්සාහ කරනවා කියලා කල්පනා කරගන්න. සමහර අය හිතන මේක තේරුම් ගත්තාම මට කරන ගෞරවයක් කියලා. මට කරන ගෞරවයක් නෙමෙයි මේක තේරුම් ගැනීම. බුදුහාමුදුරන්ට කරන ගෞරවයකුත් නෙමෙයි. මා දකින්නේ තමන්ට කරගන්න තමන් ගෞරවයක්. තමන්ට කරගන්න තමන් යහපතක්. අත්ත දීපා විහෙරත තමන්ට ආලෝකයක් වෙනස තමන් පැවතීම. ඒ නිසා මේක තමන්ට ආලෝකයක් වෙනස කරන වැඩක් කියලා කල්පනා කරලා කරන්න. මේක ධර්මයේ වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. හංසල වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. හාමුදුරුව වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. තමා වෙනුවෙන් කරන දෙයක්. තමන්ට ආලෝකයක් කරගන්න. තමන් අපායේ යන එක වළක්ව ගන්න. තමන් සසර දුකට යන එක වළක්ව ගන්න. අඩුම තරමේදී මූලික සිද්ධාන්ත ටික දැක්කොත් එයා නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමිස්සන්ති අපාය. අපායට යන්නේ නැහැ නියත වශයෙන් සම්බෝධි කරගෙන. ඒක දැනගත්ත දවසේ ඉඳලා දැනගත්ත නෙමෙයි ප්‍රත්‍යක්ෂ වූ දවසේ ඉඳලා ඕනම කෙනෙකුට ලැබෙන්නේ හැපි මූඩ් එකක් තමයි යාට එන්නේ. මොකද හේතුව ඒ සතුට යාට තියෙනවා. ඉතින් අන්තර්ජාලය තුලින් බණ අහලත් ඒ தත්ත්වයටපත් වෙච්ච අය ඉන්නවා රටවල්වල. ඒ වගේම මේ ස්ථානයට ඇවිල්ලත් මාසයකට හමාරකට එක්කෙනෙක් දෙන්නේ ගොඩ යන ස්වභාවයක් තියෙනවා. ඔබත් ගොඩ යන්න. එක්මනින් ගොඩ වෙන්න. වේගයෙන් බණ ධර්මය අසන්න, වේගයෙන් මේ දේ තේරුම් ගන්න. මනස පස්සට අදින ස්වභාවයක් නැති වෙනකොට, කලකිරුණු ස්වභාවයක් නැති වෙනකොට, කනස්සලු ස්වභාවයක් නැති වෙනකොට, කලකිරීම ස්වභාවයක් නැති වෙනකොට ඒවත් එක්ක තර්ක කරන්න. ආ, ඔබ මේ ගෙනියන්න හදන්නේ බාවනේ මාරය ඇවිල්ලා මොනව හරි පෙන්නනවා. මාරය ඇවිල්ලා මොනව හරි පෙන්වන ඔබව පස්සට ඇදලා දාන. ඒ කියන්නේ මේ ගමම් මගින් ඔබව ඉවත් කිරීම සඳහා පුළුවන් කුමකින්ද ඒ දෙයින් ඔබව ඇදලා දාන්න උත්සාහ කරනවා. එක්ක ඔබේ ගමන් අපහසුතාවය ගැන කියන්නේ නෑ නෑ මං ඒක කොහොම හරි යනවා කියයි. ඊට පස්සේ වෙන ලාභදායී ප්‍රතිපෙන්නයි. අනේ ඒත් මම මේ පැත්තට යනවා කියයි. එහෙම ගියාට පස්සේ එක්ක දේශකයා ළඟ දුර්වලකමක් පෙන්නයි. නෑ ඒත් මට වැඩක් නැහැ කියන තැන තමයි ඔබ ධර්මයේ ලබා ගන්නෙ. නැත්තම් අර උමක හරි දෙයකින් වැටුනොත් ඔබ එතනින් ඇදයි යනවා පල්ලෙහාට. නේ දැන් අපි සමහර ධර්මයේ අසපු සමහර දේශකයන් හිටපු ගම මෙහෙම හොටු හූරන. හොටු හූරලා මෙහෙම ඇදේදී ගහ ගන්න. ඉතින් මම බලාගෙන අයියෝ මේ මිනිස්සයා මොන සෝවාන්ද අර හොඩු හුරු ලැගේ වීදාගත්තේ රෝවන්න එහෙම වෙන්න බෑ. එහෙම කල්පනා කරා නะ. ඒතකොට කියන නෑ එයාගේ හොඩු හිරිල්ල හරේ මේ ඒක එයාගේ ගතිපුරුද්දේ පලාතේ ක්‍රමී ඒකේ හොඩු හිරිල්ලත් එක්ක මට ප්‍රශ්නයක් නෑ. බුලත් ඉඳ කන හැමතැනම කෙල ගහනවා. අයියෝ සෝවාන් වෙච්ච අය එහෙම පෙළ ගහනවද හැමතැනම බුලත් ඉඳ ගහනවා. නෑ නෑ එයා බුලත් ඉඳ කන්නේ මං උනත් බුලත් ඉඳ කන්න පටන් ගත්තොත් එහෙම මමත් ඔය වැඩේ මේ ඒ නිසා ඒක යාගේ බාහිර ක්‍රියාකාරමක බුරුද්දක් වෙන්නේ නැති විනෝදයක් වෙන්න පුළුවන්. ඒක මට අදාළ ප්‍රශ්නය නෙවෙයි. ඒ නිසා අර වැටෙන්න තියෙන පැති වලින් තමයි පුළුවන් තරම් ආරක්ෂා වෙන්න බලන්න ඕන. නිසා ඒ තමන්ගේ ගමම් මගේ යන්ති තමන් ධර්මයෙන් දුරු කරන්න එන විවිධ ආශ්‍රව ධර්මයන්ගෙන් තමන් බේරෙන්න දක්ෂ වෙන්න ඕන. මම කෙනෙකුට පහදෙන්නේ එයා ගැන පහදීම මට ඇති වුණා නම් කමන්නේ. මට ධර්මයේ ගැන පහදීම සහ දියුණුවනේ මට අවශ්‍යයි. ඒ නිසා ඔබ මාව අවබෝධ කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මගේ ධර්මය අවබෝධ කරගන්නත් නෙමෙයි උත්සාහ කරන්නේ. ඔබ උත්සාහ කරන්නේ ඔබව අවබෝධ කරගන්නයි. ඔබව තේරුම් ගන්නයි. පැහැදිලිනේ? මාව අවබෝධ කරගන්න යන්න එපා. මාව අවබෝධ කරගන්න ගියොත් එහෙම හරි දුරවල නේද? දුරවලයි දුරවල විදියට පේනවා. උසස්සයි උසස් විදියට පේනවා. ඒක එක එක කෙනාට පේන විදිය. දැන් මාව ගමට ගියාම යාළුවන්ට පේන්නේ මම තාම යාළුවෙක් වගේ. සමහරලාට මචං කියලා කතා කරන්නත් ඉඩයි. නේද? ඒගොල්ලන්ට බණ කිව්වහම මොකද බඹට වෙලා තියෙන්නේ කියලා හයි. බාගෙට හිටියේ මම මෙහෙදී. දැන් මේ බණ කියන්න ගියොත් එහෙමයි. ඇතර මොකද උනේ? මොකක් හරි අප්සෙට් එකක් උරා. මේ අගේට හිටියේ අපිත් එක්ක මේ එල් එක ගහගෙන ක්‍රිකට් ගහගෙන අත්තාපමුත්තා බංගාලා මේ ඇලවල් වල පැනලා නාලා නේද? ඈ සංගීත සංදර්ශනයට ගිහිල්ලා අපිත් එක්ක බොහොම ලස්සනට නටලා ගයලා වයලා හිටියේ. දැන් මොකද උනේ උඹට? ලක්ෂෙන්ද? ඉතින් ඒ යාට පේන්නේ ඒ කෝණේ. ඊළඟට පවුලේ අයට පේන්නේ ඒ කෝණේ. ඉතින් ඒගොල්ලන්ට සමහරවිට නිවන අනිත් අයට වඩා ටිකක් දුරස්ත වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ අර සාමාන්‍ය කෝණේ බලන්න යමු වෙන නිසා. මේ මගේ මල්ලි, මේ මගේ අයියා, අපිත් එක්ක හිටියේ මේ ආයේ දවසර හරි සරයි, මේමයි මෝඩයි, මෙහෙමයි හරි මේ කියලා ඔක්කොම දන්නවා. කුගත් ඔක්කොම දන්නවා. ඉතින් එතකොට මේ එක්කෙනක අර ලොකු තක්සේරුවකින් බලන්නේ නැහැ ඒක දිහා. එතකොට ඒගොල්ලන්ට ටිකක් කල්යනො මොන අනිත් අය ඇවිල්ලා බණ අහන නිසා ඔන්න හිතනවා. දැන් අපේ අක්කම දවසක් කියනවලු මේ අපි වැඩි ගණන් ගත්තේ නැති වුණාට බලන්න හාමුදුරන්ට තියෙන තැන මේ මේ මේ මේ වගේ අය ඇවිල්ලා හාමුදුරන්ගේ බණ අහනවා කියලා හිතනවා. ඒ එයා ළඟ තිබුණු තක්සේරුව. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අර එවැනි තත්ත්වල් වලට වැටෙන්නේ නැතුව අපි බොහොම ධර්මයේ පමනක් ගැනීමෙන් තනින් ඉන්න ඕන, ආශ්‍රය කරන්න ඕන ධර්මයේ ගැනීම සඳහා. වෙන දෙයකට නෙවෙයි. දැන් කුසල රජු මිත්‍රශීලීත්වයේ ආශ්‍රය කරා බුදුහාමුදුරුවෝ ලොකු පරිබෝධයක් වුණා ඒකේ. ධර්මයේ දැක්කේ නෑ. මල්ලිකා දේවිය ලොකු මිත්‍රශීලීත්වයකින් ආශ්‍රය කරා, මිශ්‍රය කළා, දහමට සම්බන්ධ වුණු සියලු දෙනාම. ධර්මයේ දැක්කේ නෑ. ඒ නිසා ධර්මානුසාරී කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම නැතුව මිත්‍රශීලී කෙනෙක් වෙන්න එපා. ඒ නිසා අපිට අපේ උදව් පදව් කිරීමට පමණක් මෙතෙන්ද සහභාගී වෙන්නත් එපා කෙනෙක්. එතකොට එයා ගොඩ නැගිලි හදායි, මේවා හදායි, එච්චරයි ධර්ම ධර්මානුසාරී වෙන්නේ. තමන් ධර්මයේ ගැනීම සඳහා මට කිසි විටක උදව් කළාට කිසිම විදියකින් ඒක මට කරන උදව්වක් නොවේ. ඒක අනිවාර්යයෙන්ම මම දන්නනේ මට කාටවත් උදව් කරන්න මම තියලා නැහැ. මං උදව් ගන්න තැනක් නැහැ, උදව් දෙන තැනක් නැහැ. දැන් පහුගිය දේශනාවක ඇවිල්ලා මේක මහත්තයෙක් කිව්වා, මේ අපේ හාමුදුරුවන්ට මේක හදලා දීලා තියෙන චන්දනති සේර මහත්තයනේ කියලා කිව්වා. මම ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධව කියන්න හිතුණා, මට හදලා දුන්නු පන්දලක් නැහැ කියලා. මට හදලා නෙමෙයි තියෙන්නේ, මේකේ ප්‍රයෝජනෙ ගන්න ඔබ ජනතාවට. මේ රටේ බන සද්ධර්මයේ වෙනුවෙන් මිනිසුන්ට හදලා දුන්නු තැනක් මේකේ. මට තියෙන්නේ බල් පිච්චුනාම බල්බ් දාන්න ඕන, අතු දාන්න ඕන, සත්ේ කරන්න ඕන නේද, මුර කරන්න ඕන, බලන්න ඕන. ඒක පවත්තලා තව පොඩ්ඩක් දෙනවා. මේක මට බාරකාරත්වයක් දීලා තියෙනවා. ඔබ වහන්සේ තමයි මේකට සුදුස්ස කියලා චන්දන තීසර මහත්තයා. මට දීපු එකක් නෙමෙයි. මට ඉන්න අර කුටියක් ඇති හොඳටම ඇති. ඔබ නිදා ගන්නත් සහ පවතින සතපේන ජීවත් වෙන්න. ඉතින් මේක ඔබේ දේ. ඔබ වෙනුවෙන් කරලා තියෙන දෙයක්. ඒ කුටියත් එහෙම තමයි. සියලුම දේ. ඒ නිසා මම උදව් ගන්න තැනවත් උදව් දෙන තැනවත් නැහැ. එතකොට මේ ධර්මයේ දේශනාව කියලා කියන්නේ ඒක පිළිගන්න කෙනාට පිළිගන්න, නොපිළිගන්න කෙනාට නොපිළිගන්න සම්පූර්ණ විවෘත ධර්ම. ඒක හරියට අර මන්සන්දියේ හිටවපු ඔරලෝසු කණුවක් වගේ. ඔරලෝසු කණුවේ මෙහෙ වෙලා වැටි වැටි තියෙනවා. බලන කෙනාට බලන්න, නොබලන කෙනාට නොබලන්න. නේ? හන්දේ වැල තියෙන ඔරලෝසු කණුවක් වගේ. ඈ බලන කෙනාට බලන්න, නොබලන කෙනාට නොබලන්න. ඒ නිසා මගේ ධර්මයක් හන්දියේ මැදේ තියෙන ඔරලෝසු කණුවක් වගේ. ඒක බලන කෙනා බලද්දා, නොබලන කෙනා නොබලද්දා. ඉතින් හැම දිනාටම ඒ කරුණු තේරුම් අරගෙන තමන්ට පහනක් තමන් වෙන්න, තමන්ට ආලෝකයක් තමන් වෙන්න, තමන් සතුටෙන් ජීවත් වන්න ඉගෙන ගන්න කියලා අපි මතක් කරනවා හැම දිනාටම. තෙරුවන් සරණයි. මේව හදලා වඩලා පූජා කරපු හැම කෙනෙකුටම ආශිර්වාදයක් වේවා. ඔවුන් හැදූ වැඩූ මව්පියන්ට ආශිර්වාදයක් වේවා. අප හැම දිනාටම මේ සද්ධර්මය පහළ